ප්‍රියදෝ තක්සේ වටී වටී ඔබ මට නැවටී බෝධියකින් මට බෝපොලයක් සේ අගී අගී ඔබ මට මේ අගී අගී අගී ඔබ මට මේ අගී